తత్ర కో భగవా భిక్కు ఆమంతేసి భిక్కవోతి బదంతే తితే భిక్కు భగవాతో పచ్చసోసు భగవా ఏ తదవోచ పదార్థ తత్ర కో ఎకల్హి భగవా పరమోత్తమ భాగ్యవంతవు బుదురజానన్ వహన్సే భిక్కు స్వకీయ పవది శ్రావక పిరిస ఉ భిక్షూన్ వహన్సేలా ఆమంతేసి అమతా వదాల సేక భిక్కవోతి పింగ్వత్ మహనిని కియా బదంతేతి పరమ పూజనీయ ఉత్తమయన్ వహన్సేయి తే భిక్కు ఏ భిక్షూన్ వహన్సేలాద భగవతో భాగ్యవద్ బుదురజానన్ వహన్సేట పచ్చసోసు పిలితురుదున్నాహుయ భగవా భాగ్యవద్ బుదురజానన్ వహన్సే ఏతదవోచ ఏతం మీ సతిపట్టాన ధర్మ దేశనావ అవోచ వదాల సేక పద గెలపీమ ఎకల్హి పరమోత్తమ భాగ్యవంత ఉ బుదురజానన్ వహన్సే పిన్వత్ మహనిని కియా స్వకీయ పవది శ్రావక పిరిస ఉ భిక్షూన్ వహన్సేలా అమతా వదాల సేక ఏ భిక్షూన్ వహన్సేలాద పరమ పూజనీయ ఉత్తమయన్ వహన్సే భాగ్యవద్ బుదురజానన్ వహన్సేట పిలితురుదున్నాహుయ పరమోత్తమ భాగ్యవంత ఉ బుదురజానన్ వహన్సే మే సతిపట్టాన ధర్మ దేశనావ వదాల సేక విస్తర మెహి సందహన్ వన్నే బుదురజానన్ వహన్సే విసిన్ పవిది శ్రావక ఉ భిక్షూన్ వహన్సేలా ఉదెసా మే సతిపట్టాన సద్ధర్మయ దేశనా కొట వదాల బవై బుదురజానన్ వహన్సేగే శ్రావక పిరిస వశేన్ పొదువే సలకన విట కొటస్ సతరకిన్ యుక్తవే ఎనం భిక్షు భిక్షుని పవిది పిరిసహా ఉపాసక ఉపాసిక గిహి పిరిస వశేని ఎహేత్ బహో దేశనావన్ హీది బుదురజానన్ వహన్సే విసిన్ అమతా వదారను లబన్నే పిన్వత్ మహనిని కియాయ ఎయిన్ పెనెన్నే భిక్షు భావేట పత్తు బహో పవది శ్రావక పిరిసక్ నిరంతర ఎన్మ ఉన్వహన్సే వటా సిటి బవై మే భిక్షూన్ వహన్సేలా కెరిహి ఉన్వహన్సేగే విశేష అవధానేద యొము వీ తిబును భవ ఇతామ పెహదిలివ సద్ధర్మే సందహన్వ తిబే వరక్ అసిబంధక పుత్తగామిని నమ్ము తనత్తేక్ బుదురజానన్ వహన్సే వెత పెమిన మెసే విమసీయ భాగ్యవద్ బుదురజానన్ వహన్స ఉప వహన్సే సకల సత్వ ప్రజావ కెరహిమ కరుణావిన్ పిరును హదవతింద వెడవసన్నే ఎసేయ పిన్వద్గామిని తథాగతయన్ వహన్సే వెడవసన్నే సకల సత్వ ప్రజావ కెరహిమ కరుణావిన్ పిరును హదవతికిని ఎసేనం భాగ్యవద్ బుదురజానన్ వహన్స అతం కెనికుట మనాకుట విస్తర కరమిన్ ఇతా మనహరలెస దహాం దిశను అపట పెనే ఎమెన్మ అతం కెనెకుట ఎసే విస్తర నొకరమిన్ దహం దిశను అపట పెనే భాగ్యవద్ బుదురజానన్ వహన్స మే వెనసట హేతువ కుమాగ్ద మే ప్రశ్నేట ఒహులద పిలితురిన్ బుదురజానన్ వహన్సే తమ శ్రావకయన్ పిలిబందవ ధరణ ఆకల్పే ఇతా పెహదిలియ మొనతరం కెపవీమకిన్హా మొనతరం అవబోధేకిన్ యుతువ కటయుతు కరతిబేదై ఎయిన్మ సితాగత హకియ ఎనం పిన్వత్ గామిని మమ ఒబెన్ మే గన ప్రశ్నయక్ అసన్నట కెమెత్తెమి ఒబట తేరున్ యన పరిధి పిలితురు దెన్న ఎక్తరా గొవ్యకుట కుమురు తునాక్ తిబేయై సితము ఎయిన్ ఎక్ కుమురక్ ఇతామ సరుసారై అనేక్ కుంబుర తరమాక్ సరుయి తున్వని కుంబుర నిసర ఊ కరమటి సహిత ముడు బిమకి ఎహెనం අර ගොවියා විසින් පළමුුවෙන් වපුරන්නට තෝරාගන්නේ කුමන කුඹුරද? ඉතා සාරුසාර කුඹුරද? තරමක් සරු කුඹුරද? නිසර වූ කරමැටි සහිත මුඩු බිමින් යුතු කුඹුරද? භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඒ ගොවියා පළමුුවෙන් වපුරන්නේ ඉතාම සරුසාර කුඹුරයි. දෙවනුව වපුරන්නේ තරමක් සරු කුඹුරයි. තුන්වනුව වපුරන්නේ නිසර වූ කරුමැටි සහිත මුඩු බිමයි. හැබැයි ඒ නිසර කුඹුර නම් වපුරන්නටත් පුළුවනි, නොවපුරන්නටත් පුළුවනි. වපුරතොත් වපුරන්නේ අඩුතරමින් ගවයන්ට හෝ ආහාර පිණිස පවතී යයි සිතාගෙනය. පින්වත් ගාමිනි, ඒ ගොවියා පළමුවෙන්ම වපුරන ඉතාම සරුසාර කුඹුර යම්සේද, මාහට මාගේ පැවිදි ශ්‍රාවක භික්ෂු භික්ෂුණී පිරිසද එසේමය. මම ඔවුන්ට පළමුකොට දහම් දෙසමි. මා විසින් දෙසනු ලබන මේ ශ්‍රී සද්ධර්මයෙහි ආරම්භයද, මධ්‍යයද, අවසානයේද චිත්ත ප්‍රසාදය ඇති කරවමින් අවබෝධය කරාගෙන යයි. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං, මනාකොට ගැලපී යන අර්ථ මතුවීමෙන්ද යුක්තය. සාත්තං, එම අර්ථ මනාව මතුවන පිළිවෙලේ ප්‍රකාශන මාධ්‍යෙන්ද යුක්තය. සබ්භ්‍යංජනං, මුළුමනින්ම පරිපූර්ණ වේ. කේවල පරිපුන්නං, පාරිශුද්ධ වූ උත්තම ජීවිතය. පාරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශ කරමි. ඒ කවර හේඳ මාගේ පැවිදි ශ්‍රාවක පිරිස ගිහි ජීවිතය අත්හැර දමා භික්ෂු භික්ෂුණී භාවයට පත්ව වාසය කරන්නේ මා ආලෝකය කරගෙනය, මා ආරක්ෂා ස්ථානය කරගෙනය, මා ෂේම බියරහිත ස්ථානය කරගෙනය, මා පිළිසරණ කරගෙනය. පින්වත් ගාමිනි, ගොවියා දෙවනුව වපුරන තරමක් සරු කුඹුර යම්සේද, මාහට මාගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස එසේමය. ඔවුන්ටද මම පෙර පරිද්දෙන්ම දහම් දෙසමි. ඒ කවර හේඳයත් ඔවුන්ද ශ්‍රාවක භාවයට පත්ව වාසය කරන්නේ මා ආලෝකය කරගෙනය, මා ආරක්ෂා ස්ථානය කරගෙනය, මා ෂේම බියරහිත ස්ථානය කරගෙනය, මා පිළිසරණ කරගෙනය. එමෙන්ම ගාමිනි, අර නිසරු කරුමැටි සහිත මුඩු කුඹුර යම්සේද, මාහට අන්‍යාගමික අන්‍ය තීර්ථක පිරිසද එසේය. ඔවුන්ට පවා මම පෙර පරිද්දෙන්ම දහම් දෙසමි. ඒ කුමක් නිසාදයත් ඒ උදවිය අඩුගණනේ මේ සද්ධර්මයේ එක වචනයක හෝ තේරුම දැනගන්නේ නම් ඒ ඔවුන්ට බොහෝ යහපත පිණිස පවතී යන හැඟීමෙනි. කෙත්තූපම සුත්ත, සංයුක්ත නිකාය. මේ අනුව පැවිදි ශ්‍රාවක පිරිස කෙරෙහි බුදුරජාණන් වහන්සේ මෙතරම් අවධානයක් යොමු කර වදාළේ ඇයි දැයි පහසුවෙන් වටහා ගත හැකිය. එහෙත් මේ කාරණය වරදවාගෙන සද්ධර්මය දේශනා කොට ඇත්තේ ගිහි අප සඳහා නොවේ, භික්ෂූන් වහන්සේලා පමණක් සඳහාය. එහෙයින් අවශ්‍ය වන්නේ අපගේ ලෞකික ජීවිතය සැපවත් කරගැනීමේ උපදෙස් නොවේදැයි යන ආදී අශාසනික ප්‍රශ්න මතු කර නොගත යුතුය. සද්ධර්මය තිබෙන්නේ නුවණැති සත්පුරුෂයන් සඳහාය. ඔහු ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, සද්ධර්මය මනාකොට අවබෝධ කරන්නේ නම් හෙතම කෙලවරක් නොමැති මේ සංසාර ගමන සදහටම නවතා ගැනීමේ දුර්ලභ භාග්‍ය හිමි කරගන්නෙක් වේ. අවශ්‍ය වන්නේ සද්ධර්මය අවබෝධය පිණිස තමා තුළ පැවිතිය යුතු කුසලතාවයයි. ඒ කුසලතාවේ කෙසේ විය යුතුදැයි බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක. පින්වත් මහණෙනි, සද්ධර්මයට සවන් දෙන තැනැත්තා තුළ ප්‍රධාන වශයෙන් කරුණු සයක් ඇති කරගත යුතුය. එවිට හෙතෙම මේ සද්ධර්මය පැහැදිලි ලෙස අවබෝධ කරගන්නට සමත් වේ. එනම් පළමු කරුණ, තථාගතයන් වහන්සේ විසින් ගුරු උපදේශ රහිතව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් ඥානයෙන් යුතුව දේශනා කළ මේ සද්ධර්මය වනාහි කුමක්ද යැයි අසා දැනගැනීමේ බලවත් ආශාවක් තිබිය යුතුය. සුස්සූසති. 2. සද්ධර්මයට සවන් දෙන වෙලෙහි බාහිර දේ නොසිතා සද්ධර්මයට මනාව සවන් යොමු කර සිටිය යුතුවේ. සෝතං ඕදහති. 3. මමද මේ සද්ධර්මය අවබෝධ කරගනිමි තරයේ සිතටගෙන සවන් දිය යුතුය. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. 4. තමා සවන් දෙන සද්ධර්මයේ අර්ථ මනාකොට වටහා ගත යුතුය. අත්තං ගණ්හාති. 5. සද්ධර්මයට සවන් දෙන අතරතුරේ මතුවන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා ගනීද එබඳු කරුණු අත්හල යුතුය. අනත්තං රිච්ඡති. උදාහරණ වශයෙන් ලෝකේ යන වචනය ගනිමු. ලෝක යන්නට සද්ධර්මයේදී ඇති අර්ථය නැසී වැනසී යන දේ යන්නයි. එහෙත් ඒ වචනේ වැරදි ලෙස ග්‍රහණය කර ගනිමින් ලෝකේ වනාහි අන්තවද්ද අනන්තවද්ද ඒ දෙකින්ම යුක්තද යනාදී දේ සොයන්නට පටන් ගතහොත් ඔහු ලෝකයේ තුල අතරමං වී යනු ඇත. සද්ධර්මයේද ඔහුගෙන් ගිලිහි යනු ඇත. 6. සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යලි යලිත් තමා තුලින් විමසා බැලිය යුතුය. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. සුස්සූසති සුත්ත අංගුත්තර නිකාය. එසේනම් සද්ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා ශ්‍රාවකයා යතෝක්ත සය කරුණකින් සමන්විත විය යුතුය. තමාගේ අත්දැකීමක් වශයෙන් තමා තුළ ස්ථාපිත නොවන තාක් සද්ධර්මය තමන්ගෙන් බාහිර දෙයකි. තමාට අයත් නොවන දෙයකි. තමාට නොවැටහෙන දෙයකි. ඒ තත්ත්වයෙන් මිදී සද්ධර්මය තමන්ගේ අත්දැකීමක් බවට පත්වන්නට පටන් ගත් විට සද්ධර්මය වනාහි තමාගේ දෙයකි. තමාට අයත් දෙයකි. තමාට මනාව වටහා ගත හැකි දෙයකි. එහෙයින් සද්ධර්මය මනාකොට අසා දැනගැනීමෙන් සුතා එය මනාව සිත්හිලා දරා ගැනීමෙන් දතා වචනේන්ද පුරුදු පුහුණු කර ගැනීමෙන් වචසා පරිචිතා එයට සිත යොමු කරමින් නුවණින් සලකා බැලීමෙන් මනසානුපෙක්කිතා සද්ධර්මයෙන් ඉදිරිපත් කරන ලද අදහස පිළිබඳ හරියාකාර අවබෝධයක් ඇති කර ගැනීම දිට්ඨියා සුප්පටිවිද්දා මේ දුර්ලභ වූ තථාගත ශ්‍රාවක භාවයෙන් උපරිම ඵල නෙලා ගත යුතුය. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. පද අර්ථ. ඒකායනෝ සසරින් එතරවීම පිණිස ඇති ඒකායන අයං මේ සතර සතිපට්ඨාන ධර්ම මාර්ගය වනාහි භික්ඛවේ පින්වත් මහණෙනි මග්ගෝ මාර්ගය වේ. සත්තාන කෙලෙසුන් නිසා අපිරිසුදු භාවයට පත්වී සසර දුකට වැටී සිටින සත්වයන් හට. විසුද්ධියා එම කෙලෙසුන්ගෙන් මිදී පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිසද. ශෝක පරිද්දවාන දුකින් පීඩිතව සෝසුසුම් හෙළමින් හඬමින් වැළපෙමින් සිටින සත්වයන් හට. සමතික්ක මාය ඒ සෝසුසුම් හැඬීම් වැළපීම් ඉක්වමාලීම පිණිසද. දුක්ඛ දෝමනස්සාන කායික මානසික දුක් දොම්නස් වලින් අනන්ත පීඩා විඳින සත්වයන් හට. අත්තංග මාය ඒ කායික මානසික දුක් දොම්නසින් අත්මිදීම පිණිසද. ඥායස්ස. චතුරාර්ය සත්‍ය නම් වූ සද්ධර්ම න්‍යාය. අධිගමාය. තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිසද. නිබ්බානස්ස. සසරී දුක සකස් කරන හේතුව වන තණ්හාව අවබෝධඥානය තුළින් ප්‍රහාණය කොට සදා සැපවෙන අමා මහ නිර්වාණ ධාතුව. සච්ච කිරියාය. ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේ సంతානෙහි උපදවා ගැනීම පිණිසද පවතී. පද ගැලපීම. පින්වත් මහණෙනි, මේ සතර සතිපට්ඨාන ධර්ම මාර්ගයේ වනාහි සසරින් එතර වීම පිණිස ඇති ඒකායන මාර්ගයයි. මේ මාර්ගයේ වනාහි සසර දුකට වැටි කෙලෙසුන් නිසා අපිරිසුදු භාවයට පත් වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගෙන් මිදී පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිසද දුකින් පීඩිතව සෝසුසුම් හෙළමින් හඬමින් වැළපෙමින් සිටින සත්වයන් හට ඒ සෝසුසුම් හැඬීම් වැළපීන් ඉක්මවාලීම පිණිසද කායික මානසික දුක්දොම්නස් වලින් අනන්ත පීඩා විඳින සත්වයන් හට ඒ කායික මානසික දුක්දොම්නසින් අත්මිදීම පිණිසද චතුරාර්ය සත්‍ය නම් වූ සද්ධර්ම න්‍යාය තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිසද සසරේ දුක් සකස් කරන හේතුව වන තණ්හාව අවබෝධඥානය තුළින් ප්‍රහාණය කොට සදා සැපවන අමා මහ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේ సంతානියේ උපදවා ගැනීම පිණිස ද පවතී. විස්තරය. නිර්වාණය අවබෝධ කොට සියලු දුකින් නිදහස් වීමේ ඒකායන මාර්ගයේ වශයෙන් අපගේ ශ්‍රාස්ත්‍රූන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට වදාළේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨාන දේශනය කිරීමේ මූලික අරමුණ මේ සත්වයන් දුකින් නිදහස් කර දීම විනා වෙන කිසිවක් නොවේ. සත්වයා දුකින් දොම්නසින් පීඩිතව කල් ගෙවන බව අසත්‍යක් නොවේ. ඒ දුක්ඛිත තත්වය පෙන්වා දෙන්නේ අහෝ දුකකි කියමින් හඬමින් වැළපෙමින් සිටින්නට නොවේ. ඒ පිළිබඳ යථා තත්වය අවබෝධ කරගෙන ඒ දුකින් සදහටම නිදහස් වන්නටය. ඒ නිදහස සදහටම විඳගන්නටය. එහෙයින් ඒ දුකින් නිදහස්ව ලබන නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස ඉතා විවෘත ලෙස සහ ඉතා බුද්ධිමත් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සේවනය කළ යුතුය. මෙහි කිසිදු රහසක් හෝ ගුප්ත ක්‍රමයක් නැත. ඉබේ අවබෝධ වන කිසි දෙයක් නැත. මෙය නුවණින් මනා සිහි කල්පනාවෙන් निराकूल ලෙස වටහා ගනු ලබන දෙයකි. මේ බුද්ධ වචනේ දෙස බලන්න. පින්වත් මහණෙනි, ලෝකේ කරුණු තුනක් තිබේ. ඒ වාට පැවැත්මක් තිබෙන්නේ ආවරණය කරගත් විටය. විවෘත කරගත් කලෙහි පැවැත්මක් නැත. පළමු කරුණ, ස්ත්‍රීකගේ පැවැත්ම තිබෙන්නේ සංවර වීමෙන් ආවරණය කරගත් විටය. විවෘත වූ විට නොවේ. දෙක, බමුණන්ගේ මන්ත්‍රවල පැවැත්ම තිබෙන්නේ රහස් ධර්මයක් ලෙස ආවරණය කරගත් විටය. විවෘත වූ විට නොවේ. තුන, මිත්‍යා දෘෂ්ටියට පැවැත්මක් තිබෙන්නේ එහි සත්‍ය මතු නොවන පරිදි ආවරණය කරගත් විටය. විවෘත වූ විට නොවේ. එහෙත් පින්වත් මහණෙනි, ලෝකයේ තවත් කරුණු තුනක් තිබේ. ඒවායේ බැබලීම තිබෙන්නේ ආවරණය වූ විට නොවේ, විවෘත වූ විටයි. පළමු කරුණ, සඳමඩල බබලන්නේ වලාකුළු මීදුම ආදියෙන් ආවරණය වූ විට නොවේ, විවෘත වූ විටයි. හිරුමඩල බබලන්නේ වලාකුළු දුම් මීදුම ආදියෙන් ආවරණය වූ විට නොවේ, විවෘත වූ විටයි. තුන, තථාගතයන් වහන්සේ විසින් අවබෝධඥානයෙන් යුතුව පෙන්වා වදාළ මේ ධර්මය විනයද බබලන්නේ වැරදි විවරණයන්ගෙන් ආවරණය වූ විට නොවේ, සත්‍යයටම විවෘත වූ විටයි. පටිච්චන්න සුත්ත අංගුත්තර නිකාය. එහෙයින් මේ සද්ධර්මය සූත්‍ර ධර්ම තුළින්ම මතුකොට තෝරා බේරාගෙන විමසා බලා අවබෝධ කරගත යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයකි. එහෙයින් සතිපට්ඨානය වැඩීමෙන් සාක්ෂාත් කරගන්නා නිර්වාණය ගැන බුදුන් වදාළ ධර්මයේ තුලින්ම තේරුම් ගත යුතුය. වරක් බුදුරජාණන් වහන්සේ රාධ හිමියනට නිවන පිළිබඳ පෙන්වා වදාළේ මෙසේය. පින්වත් රාධයනි, මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව අනවබෝධයෙන් ඇති වී තිබෙන තණ්හාව අවබෝධය තුලින් විසුරුවා දමන්න, කඩා බිඳ දමන්න, වනසා දමන්න, යලි කිසිදා මෙවැනි මායාවකට හසු නොවන්න, තණ්හාව ෂය කිරීම පිණිසම පිළිපදින්න. මෙසේ පින්වත් රාධයනි, තණ්හාව ෂය කිරීමම නිර්වාණය වේ. තණ්හක්කයෝ හි රාධ නිබ්බාණං. සත්ත සූත්‍රය සංයුක්ත නිකාය. එසේනම් නිර්වාණය වනාහි අපට අද්භූත ලෙස හෝ භාවනා වඩාගෙන යෑමේදී හදිසියේ පහළ වෙන කිසියම් විස්මිත දෙයක් නොවේ. ප්‍රථම බුද්ධ දේශනයේදීම උන්වහන්සේ ඉතාම පැහැදිලි ලෙස මෙය පෙන්වා වදාළහ. පින්වත් මහණෙනි, දුක් නිරුද්ධ කිරීම නම් වූ අවබෝධඥානයෙන් සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍ය නම් මෙයයි. එනම් කාම, භව, විභව වශයෙන් පවතින ඒ තණ්හාව යලි කිසිදා නූපදින පරිදි නිරුද්ධ කර දැමීමයි, සදහටම අත්හැර දැමීමයි, දුරින්ම දුරුකර දැමීමයි, සදහටම එයින් මිදීමයි, සදහටම ආලය අත්හැරීමයි. ධම්මචක්කපවත්තන සූත්‍රය, මහාවග්ග පාළි. මෙසේ යථාවබෝධ ඥානය තුළින් තණ්හාවෙන් මනාව මිදුණු කල්හි සිතේ පවතින අනිර්වචනීය ශාන්ත ස්වභාවය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ මෙසේය. උදබින්දු යථාපි පොක්කරේ පදුමං වාරි යථාන ලිප්පති, ඒවං මුනිනෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. තණ්හාවෙන් සදහට මිදුණු සිත් ඇති මුනිවරයා කිසිවකට නොඇලේ. දකින, අසන, ආග්‍රහණය කරන, රස විඳින, පහස ලබන, සිතට දැනෙන කිසිවක හෝ නොඇලේ. උපමාවකින් කියතොත් ඒ පරම පිවිතුරු සිත නෙළුම් පතක නොරැඳෙන පැන් බිඳක්සේය, පියුමක නොතැවරී ගිය පැන් බිඳක්සේය. ජරා සූත්‍රය සුත්ත නිපාත. නිර්වාණය සාක්ෂාත් කළ උත්තම මුනිවරයාගේ සමාධිය හිස් දෙයක් නොවේ. මනා සිහිනුවනකින් අත්දකිනු ලබන, මනා හඳුනා ගැනීමකින් යුතු සමාධි තත්වයකි. එහිද සංඥාවක් තිබේ. එනම් නිරෝධ සංඥාවය. මම මාගේ, මට අයත් වශයෙන් තණ්හාවෙන් පිළිගත් සියලු හැඟීම් නිරුද්ධ වීමෙන් සමස්ත ලෝක ධාතුවෙන්ම මිදී ගිය ලෝකෝත්තර තත්වයකි. තමා විසින් ඉතාම සිහිනුවනින් අත්දකිනු ලබන ශාන්ත ප්‍රණීත තත්වයකි. පින්වත් මහණෙනි, සමස්ත ලෝකයේ පිළිබඳවම කිසිදු හඳුනා ගැනීමකට අයත් නොවන, ඒත් මනා හඳුනා ගැනීමකින් යුතුව අත්දකින ලබන ඒ සමාධියේ පවතින්නේ මෙන්න මේ ආකාරයේ හඳුනා ගැනීමකි. මේ සමාධිය වනාහි ඉතාම ශාන්ත ස්වභාවයකි, නිවි සැනසී ගිය ප්‍රණීත ස්වභාවයකි. දුකෙහි පැවැත්මට උපකාරී වූ සංස්කාරයන්ගෙන් සදහටම සංසිඳීමකි. සියලු කෙලෙසුන්ගෙන් සදහටම මිදී යාමකි. සියලු තණ්හාව සදහටම ෂය වී යාමකි. තණ්හාව සදහටම නිරුද්ධ වී යාම නිසා සදහටම නිවී සැනසී ගිය ස්වභාවයකි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටිපදි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං. ဒုတိය සමාධි සූත්‍රය අංගුත්තර නිකාය. සදහටම නිවී සැනසී ගිය මේ తත්වය කවර කෙනෙකුට හෝ උදාකර ගැනීමට කැමතිනම් බුදුරජාණන් වහන්සේ විසින් ඉරහදසේ ප්‍රකට කොට පෙන්වා වදාළ මේ ඒකායන මාර්ගයේම සද්ධර්මයේ තුලින් විස්තර වශයෙන් දැනගත යුතුය. ඒ අනුවම ප්‍රගුණ කළ යුතුය. එසේ නොමැතිව කිසිදු ප්‍රාර්ථනාවකින් හෝ අදිෂ්ඨාන කිරීමකින් හෝ මන්ත්‍ර සජ්ජායනයකින් හෝ පූජාවකින් හෝ දේව වරප්‍රසාදයකින් හෝ ෘත සමාදානයෙන් හෝ කොටින්ම ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ බුද්ධ වචනයෙන් බැහැර සනාතන විමුක්තිය උදාකර ගන්නට සිතීම අහසේ ඉනිමන් තැනීමකි.